කාලට බඹරෙකුසේ සිතට ඔබ එනවා කිරණ සේහිරුගේ අත සිනාසෙනවා ඔබ සිනාසෙනවා සිතට ඔබ එනවා කිරණ සේරුවි අද සිනාසෙනවා ඔබ සිනාසෙනවා ලිලන්ති කරුණානායක ඔබත් ල යම යොමේ අහන්නේ මොන වද මන්දා අදන්න දැසන මාසිරි පාදය මැන්දා Thank you, ladies and gentlemen. That was Lilanti Karunanayake.